නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් අපි දිවසින් දුතු බියකරු සසර දහං වැඩසටහන සමග එකතු වෙන්නේ අද විශේෂ දහං කාරණාවක් මේ වැඩසටහනින් ඉගෙන ගන්න ලැබෙනවා මේ ඔක්කොම පින්වතුනි අතිශයින් වැදගත් දහං කරුණු අපේ සසර සම්බන්ධයෙන් ඉතින් අද දවසේ අපිට ඉගෙන ගන්න ලැබෙනවා මේ අර මැරෙනකොට පේන නිමිති ඒ කියන්නේ මැරෙන්න කලින් තමන් උපදින තැන් පේන්න ගන්නවා ওই මිනිස්සු කෑ ගහන්නේ මැරෙන්න කිට් වෙනකොට ආන්නේ ඒ වගේ තොරතුරු ටිකක් අද ඉගෙන ගන්න ලැබෙනවා ඒ වගේම ඔයාලගේ පවුල් වල ඉතින් එහෙම සිදුවීම් වෙලා තියෙනවා නම් ඒයි ගිය තැන හොයා ගන්න පුළුවන් මොනවා කරන්නද සසර බියකරු නිසා අපි මීට කලින් වැඩසටහන ඉගෙන ගත්තා නන්දක පීතවත්වය නන්දක පීතවත්වත් සවිස්තරව ඉතාමත් ලස්සනට දහම් කරුණු ඒකින් අපේ ජීවිතයට ගලපා ගන්න ආකාරයේ ධර්ම දේශනාවක් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් සිදු කළා තියෙනවා ඒක අන්තර්ජාලයේ තියෙනවා නන්දක පීතවත්වය නමින් ඉතින් ඒ නිසා ඒ දේශනාව ශ්‍රවණය කරලා ඉගෙන ගන්න තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න විශේෂයෙන් මේ සසර ගමන ගැන තේරෙනවා කියන එක පින්පව් කුසල් අකුසල් ගැන වැටහීම අතිශයින් වැදගත්. පින්පව් කුසල් අකුසල් ගැන වැටහීම නිවනට හරී උපකාරයි. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ කල්ප 92ක් දිවිසින් බල්ලා සකල ලෝක සත්වයා මේ ලෝකේ යම්තාක් සත්ත්වී උපදුනාද කල්ප 91ක් මනුස්ස ලෝකෙ ඉපදිච්ච අය බුදුරජාණන් වහන්සේ දිවසින් බැලුවා. බලලා මේ මිත්‍යා දෘෂ්ටික එක කෙනෙක්වත් සුගතිය ගිහිලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා. එක එක දෘෂ්ටි තියාගෙන ඉන්න එක්කෙනෙක්වත් සුගතිය දෙව්ලෝකෙ ඉපදිලා නැහැ. අන්‍යාගමික එක එක්කෙනෙක් ඉපදිලා තියෙනවා දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙන්නේ. එයා වෙන ආගමක් ඇදහෙව්වත් පිම්පව් කුසල් අකුසල් ගැන විශ්වාසයක් තිබිලා. කල්ප 91කට පින්පව් කුසල් අකුසල් විශ්වාස කරපු එක්කෙනෙක් තමයි දිව්‍ය ලෝකේ ඉපදිලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් වෙලිච්ච කිසි කෙනෙක් දෙව්ලෝ ඉපදිලා නැහැ. ඒ කියන්නේ පින්පව් විශ්වාස කරන්නේ නැති, පරලොවක් විශ්වාස කරන්නේ නැති, අපාය විශ්වාස කරන්නේ නැති, දෙව්ලෝ විශ්වාස කරන්නේ නැති, රහතන් වහන්සේලා විශ්වාස කරන්නේ නැති, බුදුවරු විශ්වාස කරන්නේ නැති, තමන් කරන දේ තමන්ට එනවා කියන විශ්වාසය නැති කිසි කෙනෙක් දෙව්ලෝ ඉපදෙලා නැහැ කින්වත්නි කල්ප 92ක් බුදු ඇසින් බලද්දී. ඉතින් ඒ නිසා යම්කිසි ඒ නිසා පින්පව් කුසල් අකුසල් ගැන තියෙන විශ්වාසයේ සුළු දෙයක් කියලා හිතන්න එපා. මේ ඔබගේ නිවන් මාර්ගයයි මේ උපද්දවන්නේ. ඒක තේරුම් ගන්න. මේ දායාදේ දරුවන්ට පවා ලබලා දෙන්න. දැන් බලන්න පවුකලාට පස්සේ ඒ පාපේ දරුණු වුණාට පස්සේ මේ ජීවිතේම යමපල්ලෝකෙ ඉඳ ගන්නවා. මේ ජීවිතේම යමපල්ලෝකෙ ඉඳ ගන්නවා. එතකොට ඒක ධර්මානුකූලව සිද්ධ වෙන එකක්. දැන් මේ බලන්න එහෙම සිද්ධියක් මේ තියෙන්නේ. මේ සිදුවීම සාමාන්‍ය බෞද්ධ ජනතාව අතර සාමාන්‍ය ඉස්සර පැතිරිලා තිබ්බා. නමුත් දැන් මිනිස්සු ඔය කතාව කරනවද කියලා නම් දන්නේ නැහැ. ඒ තමයි රේවතිගේ විලාපය. රේවතිගේ විලාපේ දැන් රේවති පේතවත්වෝ තමයි දැන් අපි අද කියවන්නේ අධිගෙන ගන්නේ පේතවත්වයේ හතරවෙනි වර්ගයේ හතරවෙනි කතාව. එතකොට රේවති බරණැස්නුවර හිටියේ. මේ කතාව මෙහෙමයි සිද්ධ වෙන්නේ. නන්දක කියලා, නන්දික කියලා බරණැස් නුවර ඉතාමත් ශ්‍රද්ධාවන්ත උපාසකෙක් හිටියා. මේ උපාසකයා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඉතාමත් ශ්‍රද්ධාවන්තයි. භාග්‍යතුන් වහන්සේට නිතර දම්පැන් පූජා කරනවා. ඊට පස්සේ ගොඩාක් පින්කම් කළා. බුදුරජාණන් වහන්සේට ලස්සන කුටියක්, දන්හලක් හදලා පූජා කළා. දන්හල හදලා පූජා කරනකොටම තවුතිසා දිව්‍ය ලෝකේ සුන්දර විමානයක්, දිව්‍ය අප්සරාවන් ලක්ෂ ගානක් පිරිවරාගත් සුන්දර විමානයක් පහළ වුණා. මේ ලෝකේ දන්හල හදලා පූජා කරනවත් එක්කම තවම නන්දික මනුස්ස ලෝකේ, නමුත් දිව්‍ය ලෝක විමානේ පහළ වෙලා. දවසක් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ යද්දී මේ විමානේ දැකලා මේ ඇහුව, කාගේද මේ විමානේ? මේක බරණැස් නුවර නන්දික කියන උපාසක සුමාර පහළ වෙච්ච විමානේ, දිව්‍ය අවසරාව කියන අපි ස්වාමීනි ගිහිල්ලා කියන්න නන්දිකයන්ද ඔහු එනකල් අපි බලාගෙන සිටින බව. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසට ළඟට මුගලන් මහරහතන් වහන්සේ වැඩලා අහනවා, ස්වාමීනි මනුස්ස ලෝකෙම කෙනෙක් පින් කරද්දී දිව්‍ය ලෝකෙ විමාන පහළ වෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ අහනවා, මේ මොග්ගල්ලාන ඇයි ඔබ දැකේ නැද්ද? හව නන්දකට, නන්දික උපාසකට, අපි සාමාන්‍ය නන්දිය කියලා කියන්නේ, නන්දික උපාසකට පහළ වෙච්ච විමානේ දැක්කේ නැද්ද ස්වාමීනි? දුටුවා කියලා කිව්වා. මනුස්ස ලෝකයේ නිද්දින් පින් කරද්දී සමහර අයට දිව්‍ය ලෝකේ විමාන පහළ වෙනවා. සමහර අයට විවහාරයේ තියෙන මේ අය කරන පින් වලට මිලහකටත් විමාන පහළ වෙලා ඇති. ඒ පව ගැන කියන්නේ තොපි කරන පව වලට වෙනම අපායවල උඹලට හැදෙනවා දැන් කියලා මිනිස්සු කියන්නේ. ඉතින් ඒ කාලේ ආපු කතාවත් එක තමයි ඔය හැදෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් නන්දික තව තවත් ලස්සනට පින් කරගෙන යනවා. දැන් මෙයා තරුණේ. ඊට පස්සේ මෙයා නන්දික උපාසකගේ අම්මලා තාත්තලා මෙයාට විවාහයක් කරලා දෙන්න හැදුවා. විවාහයක් කරලා දෙන්න හැදුවේ මේ නන්දිකගේ මාමා කෙනෙක්ගේ දුවෙක් හිටියා රේවතී කියලා. හරි මේ විශේෂකාර නැට්ටුකාර කෙල්ලෙක්. ඊට පස්සේ නන්දික කැමති නෑ ওই චරිතවලට. ඊට පස්සේ අම්මලා කොච්චර කිව්වත් කැමති වුණේ නෑ. අම්මලා කිව්වා, අර කෙල්ලට උඹලා අපේ පවුලේම අය, අපේ පවුලේ වස්තුව පිට යනවට කැමති නෑ මන්නම්. ඒ නිසා උඹ කොහොම හරි අපේ කොල්ලගේ හිත ගනි. කොල්ලගේ ආසාම දේ දම් පැන් දෙන එකයි මේ පින් කරන එකයි. උඹ ඇවිල්ලා දාන ශාලාවේ හදලා එහෙම හිත ගන්න මේ වැඩ කරපන් කියලා. ඉතින් ඒ කෙල්ලත් ඔන්න දැන් ගන්නහලේ ඇවිල්ලා වැඩ කරලා මේ එකක්වා කරන්නේ ශ්‍රද්ධාවකින් නම් නෙවෙයි, පිරිමි පරාණයක් හොයාගෙන. දැන් ඔය වාගේ සිද්ධිය ඇත්තම පින්වතුනි අද කාලෙත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් තමන් කැමති කෙල්ල හරි කොල්ල හරි බොහොම හොඳට බණ අහන කෙනෙක් නම්, සිල් ගන්න කෙනෙක් නම්, එයාගේ හිත ගැනීම පිණිසත් සිල් ලැබම් බණ අහන චරිතත් තියෙනවා. ඒතර බණ අහන්නේ, සිල් ගන්නේ, පින්කම් වලට යන්නේ ශ්‍රද්ධාවකින් නෙවෙයි. චරිත එහෙම චරිත තියෙනවා. අර ඒ තමන් කැමති චරිතේ ඒවා කරන නිසා එයාලගේ හිත ගන්නද. ඉතින් බලමු කී වගේ චරිත වලට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඔන්න හොඳට වැඩ කරනවා. හරියට මහන්සියෙන් වැඩ කරනවා. ඊට පස්සේ නන්දියට අම්මා කිව්වා, බලන්න බලාපන් පුතේ, මේ හරියට මේ කෙල්ල මහන්සි වෙනවා. මේ කෙල්ල හිටියනම් ගෙදර පිරෙනවා. අනිත උඹගේ පින්කම් වලට හරි උපකාරයි. එහෙනම් ඉතින් කමන්නේ නැහැ කියලා කැමති වුණා. විවාහ වෙන දවසේ කිව්වා, මගේ දෙමව්පියන් සලකගෙන මං දෙන දන් වැටට මට උදව් කරන්න සොඳුරි. ඒ මට ඇති කිව්වා. ඊට පස්සේ හරියට දැන් මෙයා මහන්සි වෙනවා. ඔය අතරේ දරුවන් දෙදෙනෙකුත් ලැබුණා. ඉතින් නන්දිය දවසක් ඈත වෙළඳාම යද්දී මේ රේවතී කිව්වා, රේවතී අම්මත් දැන් නැති වෙලා, අම්මලා තාත්තලා, රේවතී මේ දන් වැට හොඳට කරගෙන යන්න මං වෙළඳාම ගිහිල්ලා එන්නම්. ආහා ස්වාමී මං ඔක්කොම ටික බලා ගන්නම් කිව්වා. දැන් පුතාලා දෙන්නගේ හයියත් අරගෙන මේ රේවතී මොකද කළේ? නන්දිය ගිහිල්ලා දවස් දෙක තුනක් වෙනකොටම හිඟන මිනිස්සුන්ගේ දන්සල් වැහුවා. ආමදුරුරන්ට දානි දුන්නා. අර ඵලයන් නොකියා පලාවෙදිල්ලා තියෙන්නේ. ඒ වගේ හොදුයි බතුයි. හොදුයි බතුයි. ඉතින් නමුත් රහතන් වහන්සේලාත් ඒ දානෙට වඩිනවා. අර දැන් නන්දි උපාසක ශ්‍රද්ධාවන්තයි නේ, තුමාගේ දන්හල. නමුත් නන්දිය වෙළඳාම ගිහලා එනකොටම මිනිස්සු නන්දියට කිව්වා මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. හරියට කනගාටු වුණා නන්දිය. ඊට පස්සේ නන්දිය ගෙදර ආපු ගමම කලේ මේ බඩු ටික ඇඳුම් ටික පොට්ටනියක් බඳලා කිව්වා පලයන්න මේ ගෙදරින්. මන්දෝට විවාහ වෙච්ච දවසේම කිව්වා දන් අරට අනතුරු කරන්න එපා කියලා. දැන් පලයන් මෙහින් කිව්වා. ආයෙත් පහවදා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙනවා. කරුණු කාරණා මිනිස්සු ඒ සත්පුරුෂය කියලා ආපහු ගෙදරට ගෙන්නනවරේ වෙති. හැබැයි කන්න බොන්න දුන්නා වෙන ගණ දෙනු නැහැ. කතා බහ නැහැ. ඔය අතරේ වසංගතයක් හැදිලා නන්දි උපාසක මැරුණා. දැන් මේ බලන්න පින්වන්තයන්ටත් මේ කරදර එනවා. මේ සසරේ ස්වභාවය. කාට කියන්නද මොනවා කරන්නද? උපන් සත්වයා මොන ක්‍රමෙන් හරි මැරෙනවනේ. මේ ශරීරයේ රෝග පීඩාවන්ට කැදැල්ලක් නේ. කුරුල්ලෝ කැදැල්ලේ මේ පැටව දානවා වගේ, බිත්තර දානවා වගේ මේ ශරීරයේ ගොඩාක් රෝගාබාධ හැදෙනවා. මැරෙන්න මොන හරි ක්‍රමයක් හැදෙනවා පින්වත්නි. උපන් සත්වයාට මැරෙන්න මොකක් හරි ක්‍රමයක් හැදෙනවා. ඉතින් ඒ නිසා දැන් බලන්න රහතන් වහන්සේලා ගත්තොත් එහෙම දුර්භික්ෂ කාලේ ලංකාවේ බැමිණි ඉතිහාසගත කාලේ 24,000ක් රහතන් වහන්සේලාම පිරිනමම් පෑවන එකම තැන මේ ලංකාවේ 24,000ක් එක තැන. ඒවා ගණන් හෙලව නෑ. දැන් ලංකාවේ වෙන ගණන් හෙලව නෑ. මේ ලංකාවේ වෙච්ච කරදර පින්වත්නි, උපන් සත්‍යයට මේ කරදර පැමිණෙනවා. මේක නේද සසර කියන්නේ. හැමදාම hina වෙලා කාලා බතර පාන් කාගෙන අප්පුලි ගහගෙන සින්දු කියාගෙන ඉන්න පුළුවන් නම් මේ සංසාරේ කොහොමනම් දුක වෙන්නද? මේ නිසා මේක තමයි සසර දුක. ඊට පස්සේ නන්දියත් වසංගතයක් ඇවිල්ලා මැරුණා. ඊට පස්සේ නන්දිය ගිහිලා ඉපදුනා අර දිව්‍ය විමානෙම. පින්වත්නි, රේවති දවස් දෙක තුනක් හිටියේ. රේවති මොකද කළේ? ඔක්කොම වැහුවා දන්සල්. සංගයට කිව්වාම ඉන්න කාල අපි මිනිහගේ වස්තුව ඔයහෙලයි කෑවේ, එන්න එපා පැත්ත පළාත කියලා. අම්මෝ මේ ගෑණිගේ කටි සැර. රහතන් වහන්සේලාට සැර දෑවන ඇඟිලි දික් කර කර. ඊට පස්සේ දන්හල් කැඩුවා. දම් බෙදුව මිනිසුන්ට ගහලා පැන්නුවා. රේවතීටම තව සෙට් එකක් එකතු වෙන්නේ නැති. ඊට පස්සේ ගෑනු පරණ හරි දක්ෂයින වට කටි එකතු කරගන්න. ඊට පස්සේ කොහොම හරි සද්දි දාලා දන්හල් ඔක්කොම වහලා රහතුන්ට ගෙරිහුවා. ඊළඟට දුගී මගේ යාචකාදීන් හොයාගෙන එද්දී පයින් ගහලා පැන්නුවා. රේවති ගොඩා පව් කරගත්තා. කට නිසා ගොඩා පව් කරගත්තා. අතපය දික් කරලා ගොඩා පව් කරගත්තා. ඊළඟට එක එක මායන් දාලා ගොඩා පව් කරගත්තා. එහෙම පව් කරගෙන ඉන්නකොට වෙසමුණි දිව්‍ය රාජයා යක්ෂයෝ දෙන්නෙකුට කිව්වා, බාරාණසියේ ඉන්න රේවති බොහෝ පව් කරනවා. අතිශයින් පව් කරනවා. නික්ලේශී මුනිවරුන්ට අතිශයින් කැත වචනේ මේ ස්ත්‍රිය වචන කියනවා. මේ ස්ත්‍රිය බොහෝ පව්කාරයි. පණ පිටින් නිරේට දාන්න සුදුසු චරිතයක් කියනවා. ඒ නිසා යක්ෂය බාරාණසී පුරාම මේ හඬ නගාගෙන යන්න මේන් 7 වෙනි දවසේ පණ පිටින්ම රේවිතේ නිරේට ඇදගෙන යනවා කියලා මේ නගරයේ වීදියක් ගානේ කියාගෙන යන්න කිව්වා. ලොකු ඇස් තියෙන දෙපැත්තට දත් විහිදුන ඒ කාල වර්ණ වූ මුළු ඇඟේම රෝම තියෙන යක්ෂයෝ දෙන්නේ පොළොවේ අඩිය තිනකොට පොළොව හෙල්ලෙන තරම් ගර්ජනාවෙන් බාරාණසී වීදියක් ගානේ ගිහිල්ලා කිව්වා, මේ මේන් 7 වෙනි දවසේ රේවති පණ පිටින් නිරේට ඇදගෙන යනවා කියලා. ඊට පස්සේ රේවති හොඳටම බය වුණා. රේවති ගිහිල්ලා මේ කාමරවල දොර වහගත්තා. ඒ දවස් 7ක් එළියට ආවේ නැහැ. කෑම බීම ළඟට ගිහින් දෙනවා. මුළු නගරේම මිනිස්සු බය වුණා. 7 වෙනි දවස වෙනකොට අර යක්ෂයෝ දෙන්න මේ රේවති හිටපු මේ කාමරේ බිත්තියෙන් මතුවුණා. බිත්තියෙන් මතුවෙලා ආන්න ඒ වෙලාවේ කියපු සිද්ධිය තමයි මේ රේවති විමානවත් හේතවත් වී තියෙන්නේ. කියන එම්බා රේවති, නුඹ පාපී කෙනෙක්, දැන් දන් නොදෙන කෙනෙක්, පිට අපායේ දොර විවෘත වුණා. දැන් ඉතින් නැගිටපන්. දුගති ඒකදුනාම නිරාදුකින් පිළිපිලි නිරිසතුන් තීව ඇදගෙන යන්නේ යම් තැනකටද, මෙතෙන්ට අපි තීව අරගෙන යනවා. කිව්ව දැන් උඹ නැගිටපන්. දැන් අරන් යනවා. විලාප තිබ්බා. කෑ ගැහුවා යටි ගිරියෙන් කෑ ගැහුවා රේවති. ඒ යක්ෂයෝ දෙන්නාම යම දූතයෝ ඇස්කිරි ලේ පාටයි. ඔවුන් රේවතීට එහෙම කියලා වෙන වෙනම රේවතීගේ අත් වලින් අල්ලා ගත්තා. තවතිසා දිව්‍ය ලෝකේ දිව්‍ය පිරිස ළඟට ගියා. ඊට පස්සේ මේ එහෙම අත් දෙකෙන් අල්ලාගෙන ඇදගෙන මේ අර බරණැස වීදියක් ගානේ ඉස්සලා ගියා මිනිසුන්ට පේන්න. පව කරපෙවුන් වෙන දේ බලාපල්ල කිව්වා. උඹලා පව කරන්න එපා පින් කරපල්ලා. කී කියා රේවිති ඇදගෙන ගියා. රේවිති විලාප තියෙනවා. ඊට පස්සේ එකවරම උස්සගෙන දිව්‍ය ලෝකෙට ගියා. ඊට පස්සේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දිව්‍ය විමාන පෙන්නවා. ඊට පස්සේ ලස්සන විමානයක් පෙන්නවා. ඇදගෙන ගියේ නන්දියගේ දිව්‍ය විමානේ ළඟට. ඊට පස්සේ නන්දියගේ දිව්‍ය විමාන ළඟට ගියාට පස්සේ රේවති එකපාරම අඬා විලාපතිය යතිය ඉන්න ගම දැන් රේවති හිතුවේ මහා ගිනි අඟුරු වලකට දායි කියලානේ. උනේ දිව්‍යෝ ළඟට ගියපු එකනේ. රේවති හිතුවා මේ යක්ෂයෝ මාව රැවැට්ටුවා. අපගේ ස්වාමියා දෙව්ලෝ ඉපදුනා කියලා ඇහුවා. එතුමා මාව දිව්‍ය විමානයට ගන්න තමයි මේ මෙහෙම කරන්න ඇත්තේ කියලා. දැන් රේවති වෙන අමුතු මේ සතුටක් විඳිනවා දැන්. ඊට පස්සේ රේවති කියනවා මේ දිව්‍ය විමානේ සුන්දරයි නේ. ගොඩාක් සුන්දරයි. ඊළඟට මේ දේවල් තියෙනවා. ඒ කියලා දිව්‍ය විමානේ විස්තර කළා. කාගේද මේ දිව්‍ය විමානේ කියලා ඇහුවා. ඊට පස්සේ කෝ බරණැස් නూరు පාසකේ හිටියා. එයාගේ නම නන්දිය. ලෝභකමක් නැහැ. දානපති කෙනෙක්. ඉල්ලන්න සුදුසු කෙනෙක්. මේ දිව්‍ය ජනයා පිරුණු හිරු රැස් වගේ බබලන මේ විමානේ අන්න යාගේ. සුවඳ සඳුන් පැවරුණ ඇති දිව්‍ය අප්සරාවන් නිසායි දිව්‍ය විමානේ හරි ලස්සනයි. දිව්‍ය විමානේ එළිය ඈතට විහිදෙනවා. මේ අර දිව්‍යාංගනාවන් පිරිවරාගෙන ඉන්න දිව්‍ය රාජ්‍ය තමයි කෝ නන්දිය දෙවියෝ. ඊට පස්සේ කෝ ඒ තමයි මගේ ස්වාමියා. ඕන්න උඹලට වැරදුනා. මාව ගෙනියන්න ඕන නිරේට නෙවෙයි ආනර දිව්‍ය පුත්‍රයා ළඟට. ඔයි මගේ ස්වාමියා. කාට හරි හරි ගියාට පස්සේ තමයි පස්සේ නෑදෑකම් ඔක්කොම මතක් වෙන්නේ. හොඳට බලන්න. ඊට පස්සේ මම තමයි ඒ කාලේ ඔහුගේ බිරිඳ. මේ ඒ නිසා මාව එතෙන්ද ගෙනියන්න. ඊට පස්සේ කියනවා යමපල්ලෝ එම්බා පාපී දැනැත්තිය අර තියෙන්නේ තිගේ නිරයයි. මේ මනුස්ස ලෝකයේදී කිසි පිනක් කළේ නැහැ. මසුරු වුණා. අනුන් කුපිත කරවන කෙරෙව්වා. පවිතු ජීවිත ඇති අය දෙවියන් එක්ක වාසය කරන්නේ නැහැ. මසුරු අය අනුන්ව කුපිත කරන අය පවිතු ජීවිත ඇති අය දෙවියන් එක්ක එකතු වෙන්නේ නැහැ කියනවා. ඒ වාසනාව නැහැ කියනවා. නපුරුණන් මසුරුයි නම් අනුන්ව කුපිත කරනවා නම් පාපී ජීවිත තියෙනවා නම් ඒ අය දිවුරුත් එක්ක එකතු වෙන්නේ නැහැ කියනවා. ඒ අයට තමයි කියනවා යම ලෝකේ තියෙනවා. ඊට පස්සේ ආන්න බලාපන්තුගේ නිරේ කිව්වා. දැන් මේ රේවතීගේ වේදනාව වැඩි කරන්න තමයි දිව්‍ය විමානේ පෙන්නේ. ඊට පස්සේ ආන්න බලාපන් කිව්වා. පින්වතුනි මේ සංසවක කියන නරය වසුපත් නරකයක්. ඒ නිරේ පෙන්නේ සලස්වා රේවතීට. එම්බා රේවතී දැන් බලාපන් වත්වගේ නිරේ. ඊට පස්සේ රේවතී කෑ ගහනවා අම්මෝ අසූචි මල මුත්‍රා ජරාව තමයි පෙන්නේ. මොකද්ද මේ ගඳ? මගේ නහය පිච්චෙනවා කිව්වා ගඳ සැරට. එම්බා රේවති මේක තමයි සංසර්ග කියන නිරය. මේක හරිය ජඹුරයි. මිනිසුන් 100කට වඩා ජඹුරයි. යම් තැනක අවුරුදු 1000ක් තී පැහැෙනවා නම් ඒ එතන තමයි මේ සංසර්ග නිරයේ එක දවසක්. සංසර්ග නිරයේ එක දවසක ආයුෂ තමයි මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් සංසවක නිරේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයේ මාස 12ක් අවුරුද්දයි. ඒ අවුරුදු 1000ක් පැහෙන්න ඕන කියනවා මේ නිරේ. උඹ අවුරුදු 1000 ගානක් පැහෙන නිරේ දිහා බලාපන් රේවති. ඊට පස්සේ කියනවා මම මොනවද කරපු පව්? මම මේ අපායේ වැටෙන මං පව් කළේ නෑ. මේ ගෑනු එහෙම අහුවෙලාත් පිළිගන්නේ නෑනේ මේක. ඊට පස්සේ කිව්වා ඇයි මතක් කරපිය? ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණයෝ තව අනෙකුත් යාචකයෝ ඒ සියලු දෙනාට තී බොරු කී කියා කටින් කරපු පව් ටික සිහි කරපන් කිව්වා ගරහා පුඩික. එම්බා රේවති පුරුෂෝ 100ක් ජඹුර තියෙන මේ සංසර්ග නිරේ උඹට දැන් ලැබුණා දැන් දහස් ගානක් නිදෝපන් කිව්වා. මං කිව්වේ පව් කළා නිරේතම වෙන් වුණාට පස්සේ එයාගෙන් යම රජුරෝ පණ මේ ඇහිලි නෑ යම පල්ලොම දානවා ඉනිරියට. බේරා ගන්න පුළුවන් චරිත ටිකට විතරයි යම රජුරෝ කතා කරන්නේ. උඹ පළවෙනි දේව දූතයා දැක්කද? දෙවෙනි දූතයා දැක්කද? තුන්වෙනි දේව දූතයා දැක්කද කියලා මේ මිශ්‍ර කර්ම තියෙන අයට තමයි එහෙම වෙන්නේ. මේ වාගේ පවිතු පාප කර්ම කරපු අය කෙලින්ම නිරේත තමයි වැටෙන්නේ. ඊට පස්සේ කියනවා එහි අත් කපලා දානවා, පා කපලා දානවා, කනුත් කපලා දානවා, නාස කපලා දානවා. ඒ වගේම කපුටන් රංචු ගෙහිලා තුඩෙන් විද විද මස් කනවා. ඊට පස්සේ වේවිති විලාපතිතියක් කියනවා අනේ මාව මනුස්ස ලෝකෙට අරන් යන්න. මං වැඩි වැඩියෙන් පින් කරනවා, දන් දෙනවා, චරිතවත් වෙනවා, මං සීල් රකින්නවා. ඉඳුරන් দমনය කරගන්නවා. ඊළඟට යමක් කරලා සැපවත් වෙනවා නම් පසුතැවෙන්නේ නැත්තම්. ඒ පින් මං ගිහිල්ලා කරගන්නම් කිව්වා. මං කිව්වේ ඔක්කොටම වැඩේ වැරදුනාට පස්සේ තමයි බණ මතක් වෙන්නේ. රේවතිත් පුළුවන් තරමක් මනස ලෝකේ පව් කන්දරව කළා. රහතුන්ට ගැරෙහුවා. යාචකයන්ට ගැරෙහුවා. දන්හල් කැඩුවා. එච්චර පාව කරලා යමපල්ලෝ නිරේපෙන්නුවාට පස්සේ ඔන්න බණ මතක් වෙනවා. අපි පින් කරන්නම් කියලා. තී ඉස්සර ප්‍රමාද වුණා. දැන් ඉතින් වැළපියම්. තමන් කරපු දේවල් වලට අනුව තමයි විපාක විඳින්න ලැබෙන්නේ. දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට ගිහින් දැන් මේ රේවතිය කියනවා අනේ මං දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට ගිහිල්ලා ඔය කරුණ ගැන හද්දි කවුරුනම් උත්තර දෙවිද? දඬු මුගුරු අත්හල සිල්වතුන්ට දන් දෙන්න ඕන. වස්ත්‍ර පූජා කරන්න ඕන, සෙනසුන් දෙන්න ඕන, දම්පැන් පූජා කරන්න ඕන. ඔය මසුරු උදවිය, කිපෙන උදවිය, පවිතු ගතිය ඇති උදවිය දිව්‍ය ලෝකේ යන්නේ නැහැ. ඇයි දැන් අර විමානේ දැක්කනේ? නන්දියගේ විමානේ, නන්දියගේ චරිත ලක්ෂණ කියන්නේ. අපිත් ඒ වගේ වෙන්න ඕන කියලා. දැන් කියනවා නිවේ පිනිපෙනි. ඒකාන්තේම මං මේ ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ උපදිනවා. එතකොට මං අනුන් විසින් මගෙන් ඉල්ලන්න සුදුසු කෙනෙක් වෙනවා. සිල්වත් වෙනවා, දන් දෙනවා. චරිතවත් වෙනවා, සිල්වත් ඉන්ද්‍රිය දමනෙන් යුක්ත වෙනවා, වැඩි වැඩියෙන් පින් කරගන්නවා. එහෙදින් එහෙම හිතනවා. ඔබට මතකද මේ වැඩසටහන ආරම්භයේදී මම එක්තරා මේ මිනිසෙක් പ്രേත ලෝකෙට මන අර වෙඩි වැදිලා പ്രേත ලෝකෙට ගිය කතාවක් මම කිව්වේ. ඒ මිනිසයා අර කුණුවේ චූරු කොටවල් තියෙන කුණුවෙච්ච මිනිස්සු තියෙන ඉන්න ලොකු අඳුරකට ඒ මිනිසයා අර ඔපරේෂන් කරන වෙලාවේ යාගේ හිත ගිහිල්ලා තිබ්බනේ. ඊට පස්සේ යාට ඈතින් ඇහුණානේ පිරිත් හඳ. එතකොට යාට අර කුණු වෙච්ච ඌරෝ මිනිස්සු ඉන්න තැන්වලින් අර පිරිත් ඇහෙන පැත්තට යන්න බෑ. යන්න හිතනකොට යාට හිතෙනවා උඹ ජීවතුන් අතර ඉඳින් තෝ පිනක් කරගෙන නැහැ. පන්සලකට ගිහිල්ලා නැහැ. යාට හිතෙනවා. එතකොට යාට හිතනවා මං ආයේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා පින් කරනවා. පන්සල් යනවා. කියලා ඉතින් ඔහොම ඉඳලා එකපාරම යාගේ හිත වෙනස් වුණා. එයාට සීහ ආවා. ඒ කියන්නේ යා ඒ වෙලාවේ යාගේ අය ඥාතීන් ඒ ලෙඩාව බෝධියකට බාර කරලා පිරිච්චිච්ච ඉඳලා තියෙන එකයි යාගේ මනස ආපහු ආවේ මනස ලෝකෙට. නමුත් මම පස්සේ ඉතින් අපි තොරතුරු හොයලා බැලුවා දැන් කොහොමද මේ මනුස්සයා කලින් විදිහට පින් කර අනේ නෑ පරණ වැඩ ටිකමයි. කිහිප දිනේ පින්වතුනි මට මුණ ගැහිලා තියෙනවා ওই නිරේ පිනිච්ච ඊළඟට තමන් අපායට ඇදගෙන යනවා පිනිච්ච අනේ මනුස්ස ලෝකේ ආයෙත් තරණ වැඩ දෙකමයි. එයාලා හිතන්නේ අරක හීනයක් කියලා. හීනේ මිනිස්සු බය වුණා කියලා ආයෙ මොකක්වත් කරන්නේ නැහැ නේ පස්සේ. මිනිසුන්ට කිකේ ඉන්න මං හීනයක් දැක්කා කියලා. චරිත වෙනස් කරගන්නේ නැහැ. ඒ වගේ මේ විලාප තියෙනවා. අදටත් പ്രേත ලෝකෙ ඉපදිච්චයි තමන් හරි කියලා කියන්නේ. නිරේ ඉපදිච්චයි හරි කියන්නේ. ඔක්කොම විලාප දෙන්නේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා අපි පින් කරනවා කියලා. කෝ මනස ලෝකෙට ඇවිල්ලා කරනවාකෝ. සමහර වෙලාවට දැන් ඇති මිනිස් ලෝකේ කලින් ওই වගේ නිරේවල් වල පැහිලා පින් කරන්න ඕන කියලා ඇවිල්ලා. ඇවිල්ලා ෆෝන් එකක් කරන් Facebook ගිය ගමන් මොන පින්ද? මොනවාරි මේ චිත්‍රපටියක් බලපු ගමන් මොන පින්ද? තාක්ෂණය විසින් ගිල ගන්නවා ඊට පස්සේ. මේක බියකරු සසර. වැඩන්නේ නිකන් මේවා මේ මැරෙන්න යන අයගේ විලාප. නිරේ පේන අයගේ විලාප. ඊට පස්සේ දැන් කියනවා මං දුෂ්කර මම්මාවත් වල ඒ දඬු හදනවා, පාලං හදනවා, ගස්වැල් රෝපණය කරනවා, පින්තාලි හදනවා, පැම්පොකුණු හදනවා. සතුටු සිතින් මං ඕවා කරනවා. එතකොට මං පොයේට සිල් ගන්නවා, හතර පොයේටම සිල් ගන්නවා, අට සිල් ගන්නවා, උපෝසතේ රකින්නවා, කියලා අර පින්කම් ලිස්ට් එකම කියනවා. ඊට පස්සේ සිල්වත්ව සංවර වෙනවා, දන් දෙන්න ප්‍රමාද වෙන්නේ නැහැ. දැන් පින්වල විපාක ඇස් දෙකින්ම මම දැක්කා කියලා. ඕනික මම කියවනේ වා මේ නිරේ පේනාගේ විකාර දෙදවිලි කියලා. මම කියන එක නෙමෙයි මේ කියන්නේ. ඉච්ඡේව විප්පලපන්ති පන්දනමානං තතෝ තතෝ. ওই විදිහට රේවති නන්දොඩවන්න පටන් ගත්තා. ඒක කියන්නේ දොඩවන්න ගත්තා කියලා පිස්සු හැදිලා. මරණ බයට දොඩවනවා කියලා පාලිනුත් තියෙනවා. හොඳටම තැටි අරගෙන බියෙන් සැලෙන්ට උනා. එතකොට යමපල්ලෝ රේවතිගේ දෙපයින් අල්ලලා යටිකුරු කළා. ගෝර වූ සංසෝක නිරේට හෙළුවා. දිව්‍ය ලෝකේ ඉඳලා මහ පොළොව ඇතුලේ තියෙන මේ නිරේට කකුල් දෙකෙන් මෙහෙම අල්ලලා මෙහෙම අතෑරියා. කන පිටි මං ඉස්සර හරීම මසරුයි. ශ්‍රමණයන්ට මං හරියට බැන වැතුනා. බොරු කී කියා ස්වාමියා රැවැට්ටුවා. දැන් භයංකර සංසවක නිරේට වැටෙනවා. එහෙම ගොජ ගොජ ගාලා අසූචි පිරුණ තියුණු තුඩ තියෙන පණුව ඉන්න ඒ අසූචි වලට වැටුණා. මිනිස්සු 100ක් සාමාන්‍ය මිනිසෙක්ගේ අඩි 6ක් නම් උස අඩි 600ක් ජඹුරයි ඒ අසූචි වල. ඒ අසූචි වලට වැටුණා තාමත් රේවති නිරේ. තාමත් රේවති නිරේ. ඉතින් ওই විස්තරේ සංඝයා බුදුරජාන් වහන්සේට වදාලා ස්වාමීනි රේවති පණ පිටින් මේ යමපල්ව වැදගෙන ගියා කියලා. පින්වත් මහණෙනි යම පණ පිටින් රේවති අරන් නන්දියගේ විමානේ පෙන්නලා දැන් සංසවක නිරේට දැම්මා කියලා මේ විස්තරය ඔක්කොම බුදුරජාන් වහන්සේ දේශනා කළේ. අදටත් ඉන්නවා. මට පුතෙක් කිව්වා එයාගේ ආච්චි කෑගැහුවා කියලා තෝමර් ගත්ත හතර දිනක් ඉන්නවා. හතර පැත්තෙන් හතර දිනින් මාව ගෙනියනවා ගෙනිනවා කියලා යමපල්ලෝ. මේ මිනිසුන්ට වා තේරෙන්නේ නැහැ. අද කාලෙත් අපි අහලා තියෙනවා මේ බොහෝම ප්‍රසිද්ධ අය. අවසාන මොහොතේ කෑගැහුවා කියලා තෝමර තියාගෙන කට්ටිය හතර පැත්තේ ඉන්නවා රතු ඇඳගෙන කියලා කෑ ගහපු අය. අපි දැන් දන්න සිද්ධි තියෙනවා මැරෙනකොට ගිනි කබල් ළඟ තියාගෙන මැරිච්ච අය කහ කහ. මැරෙනකොට මාව දනවෝ දනවෝ කියලා ෆෑන් දාගෙන සීත ඇඟ සීතල කර කර දනවෝ දනවෝ කිචා මැරිච්ච මිනිස්සු ඉන්නවා. ඒ ඔක්කොටම ගති නිමිති පහල වුණා. මැරිලා ඉපදෙන තැන්වල ස්වභාවය පහල වුණා. අපි මිනිස්සු හොඳයි හොඳයි කිව්වට ඒ අය අභ්‍යන්තරව කරන පාප කර්ම මොනවද කියලා අපි දන්නවද? අද කාලේ ළමයි තනි තනියෙන් කරන පාප කර්ම තියෙනවා. මැරෙනකල් වදාපු දෙමව අම්මා දන්නේ නැහැ. ජාත කරපු තාත්තා දන්නේ නැහැ. අදෙමව්පිය නොදන්න දරුවෝ කරපු පාප කර්ම කොච්චර තියෙනවද? අපි ලෝකෙන් කොච්චර හුණු ගෑවත් ඒ අය කොච්චර පාප කර්ම කරනවද? දැන් මගේ අම්මා කෙනෙක් කියලා කිව්වම අපේ පුතා හරි හොඳයි. ඉතින් අපේ පුතා මේ කිසිම පාපයක් කරන්නේ නැහැ. ෆෝන් එකක්වත් හාන්දුනේ පාවිච්චි කරන්නේ නැහැ. ටිච් එකක් ළඟදී අයින් කළා කිව්වා. මම පස්සේ නිකමට ළමයාත් එක්ක කතා කරලා බැලුවා. ඇත්තදම මේ ෆෝන් එක අයින් මයින් කළා. අනේ හාන්දුරනේ මේ ගංජා ගහන්න සල්ලි නැත්නම් ෆෝන් එක එක්ක කිව්වා. එතකොට අම්මා මොකද්ද කිව්වේ? පුතා මොකද්ද කියන්නේ? ඉතින් ඒ නිසා මේ බලන්න මේවා සමීකර ඒ වගේ කර්ම තමන් දෙනවා. මේ තමන් කරන දේ කර්ම තමන් දෙනවා. ඔය වගේ කොච්චර ඇතිද ඉගෙන ගන්න කොල්ලෝ කෙල්ලෝ තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ අනිත් අයට මේ කරන වංචාව දෙමව්පියන්ට කරන වංචාව කොහොම වෙනව ඇතිද? ඉතින් ඒ නිසා ඒ වගේ අවසාන විපාක එනවා. අදටත් සමහර වෙලාවට මේ මිනිස්සු රාත්‍රියේ මැරෙනවා. සමහරට ඇදගෙන යනවද දන්නේ කවුද දන්නේ? ඒ නිසා පින්වත්නි පණ පිටේ නිරේට ඇදගෙන යන යමපල්ලෝ පේන පවුණම් කරන්න එපා. සංසෝක නිරේ වැටෙන පාපණම් කරන්න එපා. අඩි 600ක් ජඹුර අසුචි වලේ වැටෙන පව් කරන්න එපා. ගොඩාක් පින් කරන්න මම්මාවත් හදන්න. ඊළඟ ගමට එන පාරවල් සුද්ධ පවිත්‍ර කළ පාරවල් වල වලවල් වහලා පින් කරගන්න. පෑන් ඒ දඬු පුතොට පොළවල් සුද්ධ පවිත්‍ර කරගන්න. මිනිසුන්ට උදව් කරන්න, පින් කරන්න, දන් දෙන්න, පොයට සිල් ගන්න. මේ වගේ පින් දහම් කරගන්න. ඒ නිසා අසූචි වලවල් වල වැටෙන පවුණම් කරගන්න එපා. ওই විදිහට පින් දහම් කුසල් දහම් කරගන්න. ඉන්ද්‍රිය සංවරින් යුක්ත වෙන්න. පින්වතුනි පින් දහම් කරගන්න ලැබිච්ච අවසාන කාලයේ විදිහට මේ සලකන්න. ඉදිරියට මේවා කියන්නේ නැති. ඔයාලා හිතන්න මේ ඉන්ටර්නෙට් එකේ මොකක් හරි එකක් වෙලා මේ අන්තර්ජාලයේ තියෙන සියලුම වීඩියෝස් මේ ඔක්කොම නැති වෙලා ගියොත් එහෙම මිනිස්සුන්ට ආයෙ බණක් හොයවිල්ලකුත් නැහැ. මේ තියෙන පොත්පත් අවුරුදු 100ක් යනකොට මේවා දිරලා යයි. ළමයි ඔක්කොම දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න සිංහල කියවන්න බෑ. අම්මලා කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නලා ඉංග්‍රීසි ඉගෙන ගන්නලා කියලා. තව අවුරුදු කිහිපයක් යනකොට මේවත් නැති වෙලා යයි. අනේ පුළුවන් නම් දරුවන්ට කියලා දෙන්න පින්පව් ගැන. පොඩි උන්ට කියලා දෙන්න පින්පව් ගැන. මේ රේවති ඇදගෙන ගිය විස්තර කියලා දෙන්න. ඔය පුංචි උන්ට වහිතේ මතක හිටිනවා. මට නම් කවුරු හරි පුංචි කාලේ මොනවා හරි දහම් කතාවක් බණ කතාවක් කියලා දුන්නා නම් මට නම් ඒවා මතකයි. අපිට පුංචි කාලේ ඇහුණා අපේ ගම්වල හිටපු වයසක අයගෙන්. ඊළඟට සිල් ගන්න ගියාට පස්සේ පොයි දාම් බාල මඬුවේ කියන කතාවලින් වේදිකේ ඇහින බණ කතාවලින් ඒව චුට්ටක් මතක හිටියා. දැන් ඒ නිසා අපිට මේ උතුම් සත්පුරුෂයන් ළඟට එන්න අපි ඒවා ඒ කාලේ ඒවා මතක තිබ්බේවත් උපකාරී වෙන්න ඇති. ඒ නිසා පුංචි අයන්න මේ මතක කරන රේවති ගෙනිච්ච විදිය කියලා දෙන්න. අහසල ඔලු අතකගා කියලා දෙන මේ ටීවී එකේ සුකුරුත්තන් නාට්‍ය ගැන කීකියා ඉන්නවට වැඩිය. ඊට පස්සේ දැන් බලන්න මේ තව ප්‍රේතවත්වයක් තියෙනවා. ඒ ප්‍රේතවත්ව ගූතකාදක ප්‍රේතවත්ව මේ බලන්න මේ ගූතකාදක ප්‍රේතවත්ව මේක තියෙන ආරාමයක් දාපු උපාසකී. උපාසකී තමන්ගේ ගෙදර මේ ඉඳමම ආවාසයක් දැමුවා. ඒකට කාලෙන් කාලට සංගයනවා. එක හාමුදුරනමක් ඒක නැවතිලා හිටියා. ඊට පස්සේ අර මේ ආරාමේ පූජා කරපු මිනිසයා අර අලුතෙන් එන හාමුදුරුවන්ටත් උපස්ථාන කරනවා. එතකොට අර ඒ ස්ථිරව නැවතිලා ඉන්න උන්වහන්සේ නමකුත් ඉන්නවනේ ওই ආරාමේ. ඒ හාමුදුරුවෝ කැමති නෑ. අර පිටින් එන හාමුදුරුවන්ට අර උපාසක මහත්තයා වැඩිපුර සංග්‍රහ කරනවාට. ඒ නිසා ඒ හාමුදුරුවෝ අර උපාසක මහත්තයාට කිව්වෝ ඒක එක උන්වහන්සේලා මේහාවට හද්දී පන්තරේ නාල ගන්නట్లా ඔය මේ ආරාම වලට එන්නේ ඔබ මේ ඔයෙ ඕනාවට වැඩි ඔය කරට ගන්න එපා ඔය උන්වහන්සේලා කිව්වා. ඊට පස්සේ හැමදාම හාමුදුරුවන්ගේ වැරදි කියන නිසා ඒ උපාසක මහත්තයාට මේ උන්වහන්සේත් එපා වුණා අර හාමුදුරුවොත් එපා වුණා. ඉතින් මේ බණින්න කර්තා තොපි නිකන් සිවුරු දාලා කෙහෙල් කොටන් වලස සිවුරු දාලා කියන හොඳටම බයින අපරාධ මං කරගත්ත පාප කර්මයන් මේ ආරාම දාලා ඔය විස්තරයක් දන්නවනම් අපි මේක අම්බලමක් හදනවා මෙතන කියලා උපාසකයා බයිනවා. ඊට පස්සේ අර ආන්ද්‍රගේ කටහරිනේ ආන්ද්‍ර කියන තොපෙන් බැනුම් අහා ඉන්නවට වැඩි හොඳයි තොපි අසුචි කනවා නම් දානේ කනවන්න වැඩි කියලා ආන්ද්‍රොත් දැන්නා. කටවලනේ ඊට පස්සේ වසංගතයක් ආවා. ආන්ද්‍රොත් අපවත් වුණා මිනිහත් මලා. ආරාමේ දාපු මිනිස්සයා අසුචි වලක ඉපදුණා. ඊට පස්සේ අරහන්දරන් කටට කිව්වනේ තොපි බත් කනවාට වැඩි හොඳයි තොපි අසුචි කන එක කියලා. අර මේ ආරාමෙ දාපු අසු මිනිස්සු අසුචි වලින් ඉපදුනානේ ඒ පෙරේතයා මේ යටින් හාන්දුරු ඉපදුනානේ. හාන්දුරන්ගේ කර උඩ තමයි දැන් දායකයා ඉන්නේ. මිනිස්සු දාන කක්කා හාන්දුරු කනවා. එයා දාන කක්කා අර මේ ගීය කනවා. ගියා දාන කක්කා යටින් ඉන්න කලින් ශ්‍රමණ ප්‍රීතිය කනවා. කර්මවල ස්වභාවය මේ පව කරන ජනයා කියන දේවල් භවයත් එක්ක කර්මයත් එක්ක එකතු වෙන හැටි කොහොමද? ඔය බැන ගන්නකොට රණ්ඩු වෙනකොට කියන්නේ තෝ කනවා තෝගේ ලේ බොනවා කියලා මිනිස්සු බයිනේ මට නම් ඇහිලා තියෙනවා. එහෙම කිව්ව මිනිස්සු රණ්ඩු වෙනවනේ නායා වෙලා එනවා සර්පයා වෙලා එනවා තෝගේ පෞලම නැති කරන මිනිස්සු රණ්ඩු වෙන්නේ ගානට එනවා මේ විදිහට. ඇයි පාපෙත් එක්කනේ මේක මිශ්‍ර වෙන්නේ? පාපෙත් එක්කනේ. අර ආන්දරෝ බයිනකට අර ආන්දරෝමයි ශ්‍රද්ධාව නැති කලේ උපාසකයාගේ. උපාසකයාගේ ශ්‍රද්ධාව නැතිලා ඔක්කොම උන්වහන්සේලාට බැන්නා. ඒකල හැබැයි ඒ බයින අතරේ දානෙත් දෙනවා දුන්නා. ඊට පස්සේ තමයි කිව්වේ තෝගෙන් බැනුන් ආ බත් කනවට වැඩි හොඳයි තෝපි අසුචි කණේක කියලා. කර්ම ඉප හැදුණානේ. ඊට පස්සේ අසූචි නැති වෙලාවක අසූචි වලින් උඩට ඇවිල්ලා අර පෙරේතයා අව ඉරාවුවට අසූචි වේලන වැඟි. මුගලන් මහරහතන් වහන්සේ ආකාශයෙන් වළිනුනොත් මේ පෙරේතයා දැක්කා. ඇහුවා තෝ කවුද? මොකද්ද කරපු පාපේ? ඒක තමයි විස්තරය කියන්නේ. ඊට පස්සේ කිව්වා දැන් තෝ ආරාමේ පූජා කරපු එකනා කෝ අර මේ බැන බැන හිටපු පවිත භික්ෂුව උඹලගේ ශ්‍රද්ධාව නැති කරපු එකා කෝ කිව්වා. අනේ මිනිස්සු දාන කක් අපි මම කනවා. මන් දාන කක්ක තමයි ශ්‍රමණ ප්‍රීතිය කන්නේ මේ ඉන්නවල ඇතුලේ කිව්වා. අසුචි වල මැදින් කට උඩට අරවගෙන ඉන්න මොන හරි වැටෙනකම්. සසර සංසාරේ අපේ කට වැරදිලා කොහොමනම් ওই වාගේ සංසාර වලට වැටෙන්නේ ඇචිද? ප්‍රේත ලෝකවල. එක්කෙනෙක් ওই විදිහේ ජීවිත අප්‍රමාණ සසරේ ලබලා ඇති. අපි ඔක්කොම ආයෙත් ওই අපරණ අපායට වැටෙන්න ඕනේ නැහැ. ආයෙත් ওই සංසාරෙට අපි වැටෙන්න ඕනේ නැහැ කින්වත්නි. ඉතින් ඒ නිසා කල්පනා කරන්න මේවා. ඊට පස්සේ කියනවා මේ ප්‍රේතයා කියන කතාව බලන්න. මගේ ගෙදර ආවාසයේ භික්ෂුවක් හිටියා. හරිම ඊරිසියයි. දායක පවුල් වලට මසුරුයි. මගේ ගෙදර ගෙනමයි හිත බැසගෙන තියෙන්නේ. ඊට පස්සේ කෑදරයි. ඊළඟට සීල්වතුන්ට ගරහනවා. මං ඇහුවේ භික්ෂුවගේ වචනේ. ඔය බයිනා උන්වහන්සේලාටම සෙට් වෙච්ච කට්ටියකුත් ඉන්නවනේ. ඊට පස්සේ ඉතින් පාපියයිට පාපියයම එකතු වෙනවා. දැන් සමහර මිනිස්සු කියනවා ඔය උන්නාන්සලා ගලව ගණන් ගන්න එපා බා. අදක් කියන්නේ නැහැ. ඊට පස්සේ අහනවා ඇයි එහෙම කියන්නේ? අපි උන්නාන්සලා ගැටි හොඳට දන්නවා. ඊට පස්සේ මොකද්ද දන්න? අපි ඔක්කොම එකටම අලිය ගැහුවේ කියලා කියනවා. ඒකට ඒ මිනිහ ඒ හාමුදුරුවෝම එකට අලිය ගැහුවලු. ඇයි ඒ? පාපී කෙනාට පාපී කෙනා මොන ගැහුණා? මේ ලෝකයේ මේ ලංකාවේ කොච්චර සිල්වත් භික්ෂුන්වහන්සේලා ඉන්නවද? කොච්චර ධර්මදර සුපීසල ශික්ෂාකාමි භික්ෂුන් ඉන්නවද? පින්පව් අදහන විශ්වඥාන්සලා ඉන්නවද? ජහපද තේරෙන උන්වහන්සලා කොච්චර ඉන්නවද? සසර ගැන තේරෙන උන්වහන්සලා කොච්චර ඉන්නවද? මේ එක වචනේ මිනිසුන්ගේ හිත සනසන්න පුළුවන් තේරුණාන්සලා කොච්චර ඉන්නවද? ඒ මිනිස්සු ওই පවුකාරයන්ද සෙට් වෙන්නේ නැහැ. කොයි හරි අඩියක් ගන්න කෙනෙක් සෙට් වෙයි. ඒ මිනිස්සු කියනවා මම මේ කියන්නේ. මේ නිසා ඒ අයත් ශ්‍රද්ධාව අනිත් ගිහි අයගේ ශ්‍රද්ධාව නැති කිරීමේ විපාක ඒ අයත් එක්ක එකතු වෙලා තෙරුන් වහන්සේලාට ගරහන ගිහියෝ සෙට් එකම යයි මේ වගේ. ඒ නිසා අන් අයගේ පෞකාර කතාවලට නම් පින්වත්නි ඔබ හවුල් වෙන්න එපා. පින්පව් කියලා දෙයක් තියෙනවා. ඊට පස්සේ මම ওই විදිහට මෙහෙම කළා මේ හේමුණාංශෙත් එක්ක එකතු වෙලා පව කරගත්තා. මිතුරෙක්ගේ වේශයෙන් ඔබත් එක්ක කුළුපඟ වෙලා හිටපු මේ මිතුරු නොවන විශ්ව කොහෙද ඉන්නේ කියලා මඟලම් මරතනාසයන්. ඒ පව කරපු සමන පෙරේතයාගේ ඔළුව උඩ තමයි මං ඉන්නේ. ඒ තැනත්තා දැන් පෙරේත ලෝකේ ජීවත් වෙන්නේ මගේ ගෝලෙක් හැටියටයි. ස්වාමීනි මගේ භෝජනය මේකයි. අනෙක් උදවිය වැසිකිලි කරද්දී අසුචි මං කනවා. මං වැසිකිලි කරද්දී මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පෙරේතයා කන්නේ. කොහොමද? මේවට පින් දීලා සුව කරන්න බෑ. මොගලම් මහ රහතන් වහන්සේ මේ විස්තරය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක දේශනා කළා. මේ ඇසුරෙන් ධර්මයේ දේශනා කළා. අය පින් දීලා සුව කරපේවන්නේ අදටත් ඉන්නවා. අදටත් ඉන්නවා. ඔය පවුල් වලට කුළුපඟ වෙලා ඒ පවුල් වලටම එක එක පවුල් වලට බැඳලා ඉන්න ශ්‍රමණයන් ඉන්නවලි. ඒවට කියනවානේ කුලමච්චරිය කියලා. කුලමච්චරිය නිසා පෙරේත ලෝකෙ ඉපදුනාට පස්සේ ශ්‍රමණේන් පින්වත්නි එයා උපදිනවා කියන්නේ ඒ කියන්නේ ඒ දායකයා වෙන පන්සලකට යනවට කැමති නැහැ. වෙන අයගෙන් බණ අහනවට කැමති නැහැ. වෙන උන්වහන්සේලාට උපස්ථාන කරනවට කැමති නැහැ. ඒ පන්සලේම ඒ ආරාමයේම ඒ දායකයාම ඉන්නවල නැත්තම් නායක හඳුනන් ඊට අප්සෙට් වෙනවා. එතකොට එයා ගිහිල්ලා මැරිලා ඒ කුලමාචරිය මෝල් කරගෙන ප්‍රේත ලෝකේ උපදිනවා කියන්නේ දායකයාගේ ගෙදර දොරටුව පේන තැනක කියනවා ප්‍රේත විමානි හටගන්නේ. ආ හටුවාවේ තියෙන විස්තර. ඊට පස්සේ දැන් අර ඒ ගෙදරට මිනිස්සු එනවා පේනවා. එක මිනිස්සෙක් එනකොට මිනිස්සු 100ක් එනවා පේනවලු අර පෙරේතයාට. අයියෝ අපේ දායක මහත්තයාගේ දෙට එන සෙනඟ කියලා ගොඩාක් දුක හිතෙනවා. ඊට පස්සේ අර ගෙදරින් මේ මිනිසුන්ට තැඹිලි ගෙඩියක් දුන්නොත් එහෙම අර පෙරේතයාට පේනවා කියන්නේ තැඹිලි වලු 100ක් දෙනවා පේනවලු. අයියෝ අපේ දායකයාගේ දේවල් මොන් දැහැගෙන යනවනේ කියන උනුල්ලේ වමනේ කරනවා අනුන්ගේ දේවල් වලට. ඔය මේ කුල මච්චරිය ආවාස මච්චරිය පන්සල් වලට විහෙර ආරාම වලට ආසාවෙන් ඉපදුනොත් එහෙම ඒක වෙනම කර්ම තියෙනවා. ආරාමයට පන්සලට විහෙරට ආසාවෙන් ඉපදුනාට පස්සේ එයාලා මැරිලා එයාලගේ ප්‍රේත ලෝකේ කොහොමද කියලා අපි ඊළඟ දවසේ කතා කරමු. පව් කියන එක සිවුර දාගත්තත් විපාක දෙනවා, ගිය අයටත් විපාක දෙනවා. පින්පව් විශ්වාස කරන්න පින්වත්නි. පින්පව් විශ්වාස කරන්න. හොඳ නරක කියලා දෙයක් තියෙනවා. ඒ නිසා සමහරු පණ පිටේ නිරේට ගෙනියනවා. ඊළඟට මේ බලන්න සිවුරු දාගත්තත් නිරේ උපදිනවා. ප්‍රේත ලෝකවල උපදිනවා. හරි භයානකයි මේ සංසාරේ. මේවා රහතන් වහන්සේලා දිවසින් දුටුවා. බුදුරජාණන් වහන්සේ දිවසින් දුටුවා. මේ බිය කරු සසර. ඒ නිසා මේ පින්පව් ගැන ඔබ අහන වෙලාවේ ඔබ අතින්නම් පාපයක් වෙන්න දෙන්න එපා. මේවා දරුවන්ට කියලා දෙන්න. පොඩි අයන්ට කියලා දෙන්න. පින්පව් තියෙනවා කියලා. කාරු ඉදිරි પરම්පරාවක් හරි මේකින් හැදුනොත් හොඳයි පින්වතුනි. අපි නම් කැමති නෑ අපේ සතුරෙක්වත් හතර අපාය යනවට. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාට සතර අපායෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වේවා කියලා ඒක හිතින් සිත ප්‍රාර්ථනා කරනවා.